नमस्कार वेवा बुदुर्वणत समदा बुदुहिमि शरणयामि नमस्कार वेवा दम्रुवनत समदा सदहं शरणयामि नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनत समदा तिसारन शरणयामि साधु साधु පින්වත්නි අද පුසුන් පොහේ දවසේ අපි සියලු දෙනාම විශේෂයෙන්ම කෙලෙහි ගුණ දන්නා දක්නා අය වශයෙන් අපට අද වගේ දවසක අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මය මේ ලංකාද්වීපයට රැගෙන වැඩිය මිහිඳු මහ රහතන් වහන්සේට නමස්කාර වේවා කියලා සාදු සාදු පින්වත්නි අද දවසේ ඔබ ඉගෙන ගන්නේ මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට මතකයෙන් දරාගෙන වැඩිය උතුම් බුද්ධ දේශනා මහත් රාශියෙන් ඉතා කුඩා දේශනාවක් ශ්‍රවණය කරන්නයි මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට නිර්මල ධර්මය අරගෙන වැඩියා නිර්මල ධර්මයෙන් පුද්ගලික කිලුට කරයිද නිර්මල කරයිද නිර්මල ධර්මයකින් පුද්ගලිකව නිර්මල කරනවා කිලුට ධර්මයකින් පුද්ගලිකව කිලිට කරනවා ඒක ඒකේ තියෙන ස්වභාවය රාග ද්වේෂ මෝහ උපද්දවන යමක් ඇත්නම් ඒක කිලිටි ධර්මයක්ද නිර්මල ධර්මයක්ද ඒක කිලිටි ධර්මයක් එතකොට යම් ධර්මයකින් නූපන් රාග ද්වේෂ මෝහ වැඩෙනවා නම් උපන් රාග ද්වේෂ මෝහ ප්‍රහාණය කරගන්නත් බැරි නම් ඒ කිලුටෙන් කිලුටක් හටගන්නා එක ස්වභාවික දෙයක් යම් ධර්මයකින් උපන්නා වූ රාග ද්වේෂ මෝහත් ප්‍රහාණය වෙනවා නම් නූපන්නා වූ රාග ද්වේෂ මෝහත් නූපදිනවා නම් ඒ ධර්මය නිර්මල වූ ධර්මයක් ඒ ධර්මයෙන් ඒ නිර්මල බව තමයි ලැබෙන්නේ මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වඩිද්දී රජ්ජුරුවොත් නැකත් කෙළියට කොහෙද ගියේ දඩයන් ගියා එබඳු පරිසරයක් තිබිච්ච රටේ නිර්මල වූ ධර්මයක් රැගෙන වැඩි නිර්මල සිත් ඇති ඒ මිහිඳු මහ රහතන් වහන්සේ ධර්මයේ දේශනා කරද්දී ඒ එකල හිටි අපේ මුතුන් මිත්තු ඒ නිර්මල ධර්මය තමන් තුලින් ස්පර්ශ කරගන්නට දක්ෂ වුණේ නැද්ද දක්ෂ වුණා මේ ලංකාවේ නිර්මල ධර්මය නිසාම බබළුණේ නැද්ද බබළුණා ඉතින් ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හඳුන්වා දීලා ඒ ධර්මයේ ගැන කතා බස් කරලා එතකොට දේවානම්පියතිස්ස රජුරවන්ට හරිය ආස හිතුණා මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනේ බොහෝ කල පවත්වන්නට ඉතින් එහුව ස්වාමීනි මේ ශාසනේ බොහෝ කල පවතින්ද පිහිටන්න මේ රටේ ව්‍යුත්ති කුමක්ද කියලා ඉතින් කිව්වා එක්තරා අවස්ථාවකදී රජතුමනි මේ රටේම දරුවෝ පැවිදි වෙලා මේ තමන්ගේ භාෂාවෙන් පුරුදු කරලා විනය හොඳට සජ්ජායනා කරලා ධර්ම මාර්ගයේ උපකාරක ධර්ම වන මෙයා කටපාඩමින් කියන්න දක්ෂ වුණෝ පිහිටනවා කිව්වා. අරිත්ත මහරහතන් වහන්සේ ප්‍රධාන 500ක් ලාංකික රහතන් වහන්සේලා ථූපාරාම මළුවේ විනය සජ්ජායනා කරද්දී මහා පොළව පොඩි දරුවෙක් වගේ සැලුණා. එහෙම ආරම්භයක් මේ රටේ බුදු සසුනට තියෙනවා. තිනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය දැන් ඔබටත් කියවන්න ලැබෙනවා. එතකොට මේ ධර්මයේ කියවද්දී ඔබට මතක් වෙන්න ඕනේ මේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ උපදේශයයි. මේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මයයි. මේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේය බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාද්දී මේ සසුනේ නායකත්වය කිසිම භික්ෂුවකට පැවරුවාද? කිසිම භික්ෂුවකට පැවරුවේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා, ආනන්දය තථාගතයන්ගේ ඇවෑමෙන් මේ පිරිසට මෙබඳු අදහසක් ඇති වෙන්නට පුළුවනි. බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලේ අපට නායකත්වයක් තිබ්බා. දැන් උන්වහන්සේ පිරිනිවන් පෑවා. දැන් මේ ධර්මය අතීතයට ගිය දෙයක් කිය. මේ ධර්ම විනය අතීතයට ගිය දෙයක් කිය කියලා ඔබට හිතෙන්නට පුළුවනි. ආනන්දය එසේ නොදෙක්ක යුතුය. තථාගතයන් විසින් යම් ධර්මයක් දේශන ලද්දේද, යම් විනයක් පනවන ලද්දේද, තථාගතයන් වහන්සේගේ ඇවෑමෙන් ඒ ධර්ම විනය ශාස්ත්‍රුවන්නේය. සාධකාරයක් දෙන්න පින්වතුන්. එතකොට මේ ගෞතම බුද්ධ ශාසනය පුද්ගලයෙකුගේ භාරයේ තියෙන එකක් නෙවෙයි. කාගේ භාරයේද තියෙන්නේ? භාග්‍යවතුන් වහන්සේ පනවා වදාළ යම් ශික්ෂාපද ඇද්ද, භාග්‍යවතුන් වහන්සේ දිසා වදාළ යම් ධර්මයක් ඇද්ද, ඒ ධර්ම විනයේ භාරකාරත්වයෙන් තියෙන්නේ. ඒ ධර්ම විනයේ භාරකාරත්වයට යම් තාක්කල් ශ්‍රාවක පිරිස ගෞරව දක්වයිද, යම් තාක්කල් ප්‍රශංසා කරයිද, යම් තාක්කල් යටහත් වෙයිද, ඒ තාක් සසුන බබලයි. තේරුණාද ඔබට දැන් කියපේක? ඒ බුද්ධ වචනේ එච්චරටම ආශ්චර්යයක්. ඒ බුද්ධ වචනේ තියෙන්නේ ධර්ම චක්‍රය. චක්‍රය කියන්නේ රෝදය. දැන් අපි ගත්තොත් ඒ කාලේ තිබුණේ මේ විජී වාහන නෙමෙයි, මේ වාහනෙටත් රෝද කියලා. නමුත් ඒ කාලේ තිබුණේ වැඩිපුර අස්කරත්ත. එතකොට ඒකේ තියෙන රෝදෙට පාලි භාෂාවෙන් කියන්නේ චක්ක, සංස්කෘත භාෂාවෙන් කියන්නේ චක්‍ර, සිංහලෙන් කියන්නේ සක. එතකොට රජ කෙනෙකුගේ ආඥාවට කියනවා චක්‍රය කියලා. ඒකට කියන්නේ මොන චක්‍රය කියලාද? ආඥා චක්‍රය. ඒ රජුරුවන්ගේ විජිතය පුරා ඒ චක්‍රය ඇවිදිනවා. ඒ චක්‍රය බලපවත්වනවා. රජුරු යම් කිසි නියමයක් කළොත් ඒ නියමී රජුරුවන්ගේ අනසක යටතේ පවතින විජිතය පුරා ඒ නියමී බලපවත්වනවා. එතකොට ඒකට කියන්නේ කාගේ ආඥා චක්‍රය කියලාද? රජුරුවන්ගේ ආඥා චක්‍රය. බුදුරජාණන් වහන්සේ දසදහසක් ලෝක ධාතුව කම්පා කරමින්, උන්වහන්සේ කම්පා කළා නොවේ, උන්වහන්සේ ඉපදිනකොට බුද්ධත්වයට පත්වෙද්දී දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරද්දී පිරිනිවන් පාද්දී ඒක මේ ලෝක ධාතුවට උහුලගන්න බෑ. එනිසා ඒ ලෝක ධාතුව කම්පා වෙනවා. එතකොට ඒ බඳු ආකාරයට මේ ලෝකයට දැනෙන ආඥාවක්, බලපැවැත්වීමක් භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කරපු ධර්මයට තියෙනවා. ඒ නිසා ඒ ධර්මය ආඥාවකින් යුක්තයි. එතකොට ඒ ධර්මයට කියනවා ධර්ම චක්‍රය කියලා. රජ්ජුරුවන්ගේ අනපවත්තන වැඩපිළිවෙලට කියනවා ආඥා චක්‍රය. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ වැඩපිළිවෙලට කියනවා ධර්ම චක්‍රය. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්මය තුල හැමතිස්සෙම රජ කෙනෙකුගේ ආඥාව පැවතුනා වගේ භාග්‍යවතුන් වහන්සේගේ ආඥාව පවතිනවා. ඉතින් උන්වහන්සේ නොයෙක් ආකාරයෙන් මේ ධර්මයේ විස්තර කරනවා. ධර්මයේ විස්තර කරද්දී මේ බුද්ධ දේශනාවල නිතර නිතර මුණගැහෙන වචන හතරක් තියෙනවා. බුද්ධ දේශනාවල අපි බොහෝ විට පාලි භාෂාවෙන් බුද්ධ දේශනාව කියවනවා. නිතර නිතර බුද්ධ දේශනාවල ප්‍රධාන වචන හතරක් හම්බ වෙනවා භාග්‍යවතුන් වහන්සේගේ දේශනා ගැන. මෙන්න මෙහිමයි ඒව හම්බ වෙන්නේ. ඔන්න බුදුරජාණන් වහන්සේ ළඟට පිරිසක් ආවා. ඒ පිරිස සංඝ පිරිසක් වෙන්න පුළුවනි. එහෙම නැත්නම් ගිහි උපාසක උපාසිකාවන් වෙන්නට පුළුවනි. එහෙම නැත්නම් භික්ෂුණීන් වෙන්නත් පුළුවනි, දෙවිවරු බඹුන් වෙන්නත් පුළුවනි. ඒ දේශනාව තියෙන ඉතින් මෙසේ භාග්‍යවතුන් වහන්සේ ඒ පිරිසට සන්දස්සේති ධර්ම කරුණු මනාකොට දක්වයි. සන්දස්සේති සමාදපේති සමාදං කරවයි. සමුත්තේජේති උත්තේජනේ කියන වචනේ අපිට පුරුදු එකක්. සමුත්තේජේති උද්‍යෝගයට උනන්දුවට පත් කරවයි. සම්පහන්සීති සතුටු කරවයි. සිත ප්‍රීතියට පත් කරවයි. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය කියන ඒ පිරිසේක කරනවා. තව සූත්‍ර දේශනාවක් අපට හම්බ වුණා. නන්දක සූත්‍රය කියලා ඒ දේශනාවේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ සංඝයා වැඩ සිටි ශාලාවට වඩිද්දී නන්දක ස්වාමින් වහන්සේ ධර්ම දේශනා කරමින් සිටියා. නන්දක ස්වාමින් වහන්සේ ධර්ම දේශනා කරමින් සිටියේදී දැන් බුදුරජාණන් වහන්සේ ශාලාවට වඩිනවා. දැන් ශාලාවට වඩින්නේ ශාස්ත්‍රූන් වහන්සේ නමක්ද ශ්‍රාවකෙක්ද? ශාස්ත්‍රුන් වහන්සේ වඩිනකොට ශාස්ත්‍රුන් වහන්සේට ඇහෙනවා නන්දකයන් වහන්සේ සංඝයාට ධර්මය සන්දස්සේති මැනවින් දක්වයි. සමාදපේති සමාදං කරවයි. සමුත්තේජේති මැනවින් උද්‍යෝගීට උනන්දුවට පත් කරවයි. සම්පහන්සේති සතුටට ප්‍රීතියට පත් කරවයි. ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්ම ගෞරවය ආශ්චර්යයි. උන්වහන්සේ ශාලාවට වඩින්නේ නැහැ. ශාලා දොරටුව ළඟ ඒ ස්වාමින් වහන්සේලාට නොපෙනි හිටගෙන ඉන්නවා ධර්ම දේශනාව අවසන් වන තුරු. භාග්‍යවතුන් වහන්සේ දක්වපු ධර්ම ගෞරවයයි, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක පිරිස දක්වපු ධර්ම ගෞරවයයි දැන් මේ මනුස්ස ලෝකේ ඇතිය කියලා හිතන්න බෑ. දැන් කාලේ නම් දැක්ක කෙනෙක් දුවගෙන ගිහිල්ලා පණිවිඩය කියනවා අර ස්වාමීන් වහන්සේට බාධා කළා කියනවාද නැද්ද? අන්න ස්වාමීනි ඔබ වහන්සේ පොඩ්ඩක් නවත්තන්න ඕක. අන්න බුදුරජාණන් වහන්සේ බණ අහගෙන හිටපු අයත් ඉන්නේ වටපිට බලමින් ඔය. එතකොට බුදුරජාණන් වහන්සේ වරිනවා දකින්නවා. දැක ගමන් කලබල වෙලා තක්කුමුකු වෙලා හනිකට අනිත් එක්කෙනාට තත්තු කළා කියනවා හරි වැඩි අන්න භාග්‍යවතුන් වහන්සේ වඩිනවා. දැන් මේගොල්ලන්ට ඉන්න බෑ මේ විදියට. ඇයි හේතුව? බෑ කරගන්න කලබල වෙනවා. මුකුත් නෑ. ඊට පස්සේ ධර්ම දේශනාව අවසන් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ වඩිනවා. වඩිනකට මේ ස්වාමීන් වහන්සේ නැගිටලා භාග්‍යවතුන් වහන්සේට බැඳ වැටෙනවා. කියනවා නන්දකය මෙතික්කේලා මා සිටගෙන සිටීමෙන් කොන්ද ස්වල්පයක් රිදී. බලන්ද අනේ ස්වාමීනී, මං භාග්‍යතුන් වහන්සේ වැඩ සිටිනවා දැක්කේ නෑ. නන්ද කියලා ඉතා මැනවින් ඔබ ධර්මයේ දිසුවේය. සාදු සාදු නන්දකය, ඔබ මැනවින් ධර්මය දැක්කුවේය. සන්දස්සේසි, මැනවින් සමාදන් කර වූයේය. සමාදපේසි, මැනවින් උනන්දු කර වූයේය. සමුත්තේජේසි, මැනවින් සතුටට පත් කර වූයේය. සම්පහන්සේසි, ඒ ලෝකේ අද නෑ. නිහතමානීව පිළිගත යුතු දෙයක්. අද තියෙන කලබලකාරී මනසට, ආඩම්බරකාරී මනසට ස්වල්ප දේනුත් උදන්වන, හුවා දක්වන මනසට, මේ අල්ප පිනින් යුතු මනසට පිහිට ලබා ගන්න ඇත්තේත් මේ ධර්මයමයි. වෙනත් ධර්මයක් නොවේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවේ නම ආගන්තුක සූත්‍රය. ආගන්තුක කියන වචනේ තේරුම මොකද්ද? අමුත්තා, ආගන්තුකයා. මං අද මේ සූත්‍රය මාතෘකා කරගත්තේ සංයුත්ත නිකාය පස්වෙනි පොත් වහන්සේගේ පළවෙනි කොටසේ තියෙන මේ සූත්‍ර දේශනාවේ පරිවර්තනය තමයි මම පූජා කළේ බුදුරජාණන් වහන්සේට. එතකොට ඒ සූත්‍ර දේශනාවේ තියෙන ආගන්තුක සූත්‍රය. මහණෙනි, ආගන්තුකාගාරයක් තිබේ. සියථාපි භික්ඛවේ, ආගන්තුකාගාරක්, විශ්‍රාමික ගෘහයක්. ආගන්තුකයන් නවාතැන් ගන්න ගෘහයක්. තත්ත පුඩත්තිමායන් දිසායන් ආගන්තව වාසං කප්පේති. එතකොට ආගන්තුක දිසාවේ අපි මෙහෙම කියමු, ශාලාවක් තිබේ දොරටු සතරකින් යුතු. දොරටු සතර කොහෙද තියෙන්නේ? උතුරු දිසාව, නැගෙනහිර දිසාව, දකුණු දිසාව, බටහිර දිසාව. එතකොට මේ සිව් දිසාවට, එතකොට දොරටු හතරක් තියෙනවා නම් ඒ හතරෙන් ඉන්න පාරවල් හතරකුත් තිබේ නම්, එතකොට සිව් දිසාවෙන් නැගෙනහිරෙන් ඉන්න අයත් ඇවිල්ලා අර ශාලාවේ වාසය කරනවා. දකුණින් එන අයත් ඇවිල්ලා ඒ ශාලාවේ වාසය කරනවා. බටහිරින් එන අයත් ඇවිදින් ඒ ශාලාවේ වාසය කරනවා. උතුරින් එන අයත් ඇවිදින් ඒ ශාලාවේ වාසය කරනවා. ඒ වගේම ඒ ආගන්තුක ශාලාවේ කාටවත් තහංචි නැත. ඒ කියන්නේ රජ පෞලික ක්ෂත්‍රිය වංශකයොත් ඇවිල්ලා ඒ ශාලාවේ වාසය කරනවා. බ්‍රාහ්මණ වංශිකයෝ ඇවිල්ලත් ඒ ශාලාවේ වාසය කරනවා. වෛශ්‍යකයන් වෙළඳ, වෙළඳ වංශිකයෝ ඇවිල්ලත් ඒ ශාලාවේ වාසය කරනවා. ශුද්‍ර කියලා කියන්නේ කම්කරු. කම්කරු පන්තියේ අය ඇවිල්ලත් ඒ ශාලාවේ වාසය කරනවා. ඒතර ඒ ශාලාව සියලු දෙනාට පොදු වස්තුවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, ආර්ය අෂ්ටාංගික මාර්ගය ඉබඳු එකක්. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඉබඳු එකක්. කවර දිශාවකින් ආවත්, කවර කුලයකින් ආවත්, කවර දිශාවකින් ආවත්, උතුරෙන් වේවා, නැගෙනහිරින් වේවා, දකුණින් වේවා, බටහිරින් වේවා, කවර දිශාවකින් පැමිණියත්, ක්ෂත්‍රිය වේවා, බ්‍රාහ්මණ වේවා, වෛශ්‍ය වේවා, ශුද්‍ර වේවා, කොයියම්ම කුලයකින් පැමිණියත්, ආගන්තුක ගෘහයේ ඍෂි පරිදි වසයිද, ඒ ආකාරයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය මැනවින් වඩයිද, මැනවින් ප්‍රගුණ කරයිද, බහුලව ප්‍රගුණ කරයිද? කුමක්ද ප්‍රගුණ කරන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙම ප්‍රගුණ කරද්දී යම් ධර්මයක් විශිෂ්ට වූ නුවණකින් පිරිසිඳ දැක්ප යුත්තේද, එය අවබෝධ කරනවා. යම් ධර්මයක් විශිෂ්ට නුවණකින් ප්‍රහාණය කළ යුත්තේද එය ප්‍රහාණය කරනවා. යම් ධර්මයක් විශිෂ්ට නුවණකින් අත්දැක යුත්තේද එය අත්දකිනවා. යම් ධර්මයක් විශිෂ්ට නුවණකින් වැඩිය යුත්තේද ඒ වඩනවා. මේක දැන් පැහැදිලි කරගන්න ඕනේ. දැන් මෙහිම යාළුවෙක් යාළුවෙකුට කියනවා යාළුවේ අපි යන් කියලා. අපි කිව්ව යාළුවෝ දෙන්නෙක් ඇවිල්ලා ශාසනේ ඇතුළු වෙනවා. යාළුවෙකුට යාළුවෙක්ව බේරගන්න ගැනිල්ලන්ද මේ තියෙන්නේ? දෙදෙනාම ධර්මයෙන් බේරෙන එකක්ද? යාළුවෙකුට යාළුවෙක් බේරන්න බෑ. දෙදෙනාටම පුළුවන් මොකෙන් බේරෙන්නද? ධර්මයෙන් බේරෙන. එක පවුලේ අය බුද්ධ කාලේ පැවිදි වුණා. පැවිදුණා චූල කාලේ මහා කාලේ කියලා දෙන්නේක් පැවිදි වුණා. අයියා මලෝ දෙන්න දෙන්න ඉස්සර වෙලෙන්ද. විශේෂයෙන්ම ඒ අයියා තමයි විශේෂයෙන්ම වෙලෙහෙල දන් කරගෙන හිටියා. ධර්මයේ ඇහුවා. ඇහුවට පස්සේ හිතුණා මේක හරියන්නේ නැහැ, මං පැවිදි වෙන්න ඕන. ගෙදර ගිහිල්ලා ගෙදර අය කැමති වුණේ නැහැ. ඒ කියන්නේ හාමිනේ ළමයි කවුරුවත් කැමති වුණේ නැහැ. ඒගොල්ලන්නේ විරෝධී මත ඒ කටයුතු පවරලා දීලා ආවා. ආවට පස්සේ දැන් ඔන්න ආගන්තුක ගෘහයට ආවා. මොකද්ද ආගන්තුක ගෘහය? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හැසිරෙන්න ආවා. මල්ලි දැන් ඔන්න අයියගේ අදහසට ආවා. මල්ලිගේ හාමිනේත් ළමයිනුත් විරුද්ධ වුණා. ඒ විරෝධයේ සැලකුවේ නැතුව දැන් ආවා ආගන්තුක ගෘහයට ආවා. දැන් දෙදෙනාම ආගන්තුක ගෘහයේ ඉන්නවා. අයියා යාගන්තක ගෘහේ නිකන් ඉන්නේ නැහැ. දිටිස් කතාවෙන් ඉන්නේ නැහැ. මොකෙන්ද ඉන්නේ? දස කතාවෙන් ඉන්නවා. දස කතා කියන්නේ අල්පේච්ච භව කතා. අල්පේච්ච භව කතාව කියන්නේ අල්පේච්ච කෙනා තමා තුල ඇති ගුණ සංගවාගෙන ඉන්නවා. ලද දෙයකින් සතුටු වෙලා, එතකොට ලද දෙයින් සතුටු වෙන්නේ නිකම්ම පෙළඹෙනවා. තමා තුළ තියෙන ගුණ ස්වල්ප වූ වේවා, මහ වූ වේවා, ගුණ කාටවත් හඳුනගන්න බැරි නම් කවුද එයා? අල්පේච්ඡයි. මේ අල්පේච්ඡ බව ගැන තියෙනවා ලස්සන කතාවක්. මේ අනුරාධපුරේ වෙච්ච ඒ කාලේ එක පවුලකින් පුතෙක් පැවිදි වුණා. පැවිදි වෙච්ච දවසේ ඉඳලා වාසය කළේ සිතුල්පහුවේ. අතුර අනුරාධපුරේ ඉඳලා සිතුල්පහුවට ගියා. සිතුල්පහුව තියෙන්නේ කොහේද? කතරගම් පැත්තේ. එතකොට කාලයාගේ ඇවෑමෙන් දෙමාපිය කියන්න ගත්ත, අනේ ස්වාමීනි, ඔබ වහන්සේලා හැමදාම කියනවා අපේ පුත්‍ර රත්නිය සුවසේ ඉන්නවායි කියලා. අපි විස්තර මුකුත් දන්නේ නැහැ. පැවිදි වෙලා මෙච්චර කලක් ගියා. ගුරුනාසිකෝ, ඉතින් එහෙනම් මම පුත්‍ර රත්නියට කියන්න. කිලෝම වෙලා වස් කාලේ ආවා. වස් කාලයන් පස්සේ කිව්වා, ස්වාමිනී, අපිටත් මේ කාලේ අපි අපේ වත්ති කුණේ කුටියක් හැදුවා. විවේක තැනක මේ වස්සසන ස්වාමීන් වහන්සේ අපි ළඟටත් වඩම්මන්න අපි දානමාන දෙනවා. ඉතින් ගුරුනාන්සේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේට වදාලා පොඩි නම සෑහෙන කාලයක් නොවේ මව්පියන් උදැක්කෙත් නෑ. ගිහිල්ලා බහසෑයත් මහබෝධියත් වැඳගෙන වස් කාලේ හි ගත කරලා වඩින්න කිව්වා. එහෙමයි ස්වාමීනි කියලා පොඩි නම පිටත් වුණා. දැන් පිටත් වෙලා අර තමන් පැවිදි වෙච්ච සේනාසනයට වැඩියා. එතකොට අර දිමව්පියෝ ආවා. අඳුන ගන්න බෑ දිමව්පියන්ට පුතා කියලා. දිමව්පියෝ එතකොට කිව්වා, මේ පාර වස් වසන්න කවුද මේ පත් කරලා තියෙන්නේ? ඉතින් ස්වාමීන් වහන්සේ කිව්වා, මේ ස්වාමීන් වහන්සේ තමයි ඉවලා තියෙන්නේ. ඒ ස්වාමීන් වහන්සේ හම්බෙන්න ගිහිල්ලා වැන්දා. වැන්දලා කිව්වා, ස්වාමීනි, අපි කුටියක් හදලා තියෙනවා. මේ වස් කාලේ ඒ කුටි වැඩෙන්න අපි දානමාන දෙන්න. හොඳයි උපාසක කිව්වා. දැන් වස් කාලේ තුන් මාසෙම දැන් පුතා කුටියේ ඉන්නවා. දැන් අර දෙමව්පියෝ දානමාන ආදී උපස්ථාන කරනවා. දෙමව්පියන්ට ධර්මයේ කියනවා. පස්සේ ඉවර වුණා. ඉවරුණාට පස්සේ වැසි සලුවකුත් පූජා කළා. සිවුරකුත් පූජා කළා. එතකොට මේ සිවුරක් තරගෙන මේ පොඩිනම වස් පවාරණය කළා ආපහු වඩිනවා දැන්. පිටට දැන් වඩින්නේ සිතුල්පව්වට. සිතුල්පව්වේ වස් සැසපු ගුරුන් වහන්සේ සිතුල්පව්වේ වස් සැසල ඉවර කළා ආපහු වඩිනවා. පිටට වඩින්නේ අනුරාධපුරයට. අතරමඟදී මොන ගැසුණා. පොඩිනම මව්පියෝ දැක්කද? දැක්කා ස්වාමීනි. මව්පියන්ට ධර්මයෙන් අවවාදන ශාසනා කළාද? අවවාදන ශාසනා කළා ස්වාමීනි. මව්පියෝ සතුටුනාද? සතුටුනා ස්වාමීනි. ස්වාමීනි මට මගේ මෑණියන් සිවුරක් දුන්නා. මං ඒක ඔබ වහන්සේට පූජා කරනවා කියලා පූජා කළා. දැන් ඔන්න ගුරු ස්වාමීන් වහන්සේ වැඩි අනුරාධපුරයට. දැන් දිමෝපිය බලන් හිටියා පුතාව එක්කගෙන ඒවි. දිමෝපිය දැක්ක ස්වාමීන් වහන්සේ විතරයි වැඩි. දිමෝපිය අඬාගෙන ගියා. අනේ ස්වාමීනි අපේ දරුවාට මක්ුණාද? ඇයි මෙවරවත් වඩම්මාගෙන ආවේ නැත්තේ? උපාසක ඇයි මේ තුන් මාසක් මුළුල්ලේ වැටන් කළේ? දහම් ඇසුවේ පුතාගෙන් නොරැ. හැබැයි අපේ පුතාද? මේ උපාසකේ පුත්‍ර රත්නේ මට පින් අනුමෝදන් කරලා මේ උපදි චිවර මේ මට පිළිගන්නලා. එතකොට ඒ දිමාපියේ පුතා හැරිට පැත්ත හැරිලා වැන්දා. වැඳලා කිව්වා අනේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියානම් මගේ දරුවාගේ හිස අත ගා කියනවා අය. පුතේ ඔබ අල්පේච්ඡයි. අද ඒ ලෝකේ නැත. අපිච්ච කතා සන්තුට්ටි කතා ලද දෙයින් සතුටු වීම. අසංසග්ග කතා එකිනෙකාට නොවැලීම. පවිවේක කතා තමා තමා තුල තනි වී සිටීම. විරියාරම්භ කතා අකුසල් දුරු කිරීමට බලවත් වීරිය ඇති කර ගැනීම. සීල කතා සමාධි කතා පඤ්ඤා කතා විමුක්ති ඥාන දර්ශන කතා. ඉතින් මේවා අහන්න ලැබුණා අර මහා කාල ස්වාමීන් වහන්සේට අර ආගන්තුක ගෘහයේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පෝෂණය වෙන්නේ දස කතාවෙන් පමණයි. එතකොට මේ දස කතාව කියලා කියන්නේ ගුණධර්මයක්. මේ ගුණධර්මයේ තුලින් අර මහා කාල ස්වාමීන් වහන්සේගේ ආර්ය මාර්ගය වැඩුණා. ඒ කිවි සම්මා දිට්ඨිය තිබ්බොත් සම්මා සංකල්පය ඇති වෙයි. සම්මා සංකල්පය තිබ්බොත් සම්මා වාචා ඇති වෙයි. සම්මා වාචා තිබ්බොත් සම්මා කම්මන්ත ඇති වෙයි. සම්මා කම්මන්ත තිබ්බොත් සම්මා ආජීවය ඇති වෙයි. සම්මා ආජීවය තිබ්බොත් සම්මා වායාම ඇති වෙයි. සම්මා වායාම තිබ්බොත් සම්මා සතිය ඇති වෙයි. සම්මා සතිය තිබ්බොත් සම්මා සමාධිය ඇති වෙයි. සම්මා සමාධිය තිබ්බොත් සම්මා ඥානය ඇති වෙයි. සම්මා ඥානය තිබ්බොත් සම්මා විමුක්තිය ඇති වෙයි. ධර්මයකින් ධර්මය උපදිනවා. පුද්ගලෙක් නෙමෙයි මේක කරන්නේ. දැන් මහාකාල ස්වාමීන් වහන්සේ ධර්මයක් උපද්දව ගන්නවා සම්මා දිට්ඨිය. ධර්මයක් උපද්දවා ගත්තට පස්සේ ඒ ධර්මය උදව් කරනවා ඊළඟ ධර්මය උපද්දවන්න. ඊළඟ ධර්මය උදව් කරනවා ඊළඟ ධර්මය උපද්දවන්න. ධර්මයකින් ධර්මය උපද්දනවා නම් අධර්මයකින් ආධර්මය උපද්දනවා. ඒක වලකන්න බෑ. ඒකේ තියෙන ස්වභාවයයි. ද්වේෂයක් ආවොත්, ඉන්ද්‍රිය අසංවරයක් ආවොත්, ඉන්ද්‍රිය අසංවරය තුල තමන්ගේ ක්‍රියාව කිලුටු වෙනවා. ඉන්ද්‍රිය අසංවරය අධර්මයයි. ඉන්ද්‍රිය අසංවරයෙන් ඊළඟ අධර්මයේ උපදිනවා. ඊළඟ අධර්මයෙන් ඊළඟ අධර්මයේ උපදිනවා. මෙහෙම ක්‍රියාවක් නිසා මම මා ළඟට එන්න මට ඔබ නිදහස් කරන්න පුළුවන් කියලා ලෝකෙ කිසි කෙනෙකුට කරන්න බෑ. බුදුරජාණන් වහන්සේට පුළුවන්කම තියෙනවා ළඟට ආපු කෙනාට කරන්න. ඒ උන්වහන්සේ බලනවා උන්වහන්සේගේ බුදු නුවණින් ධර්මයේ තුලින් ධර්මයේ උපද්දවන්න මේ ඇත්තාට පුළුවන්ද? ඒ අදාළ පුළුවන්කම උන්වහන්සේ දකිනවා. ඒතනින් ඊළඟ ධර්මයේ උපද්දවන්න උදව් කරනවා. පැහැදිලිද මේ කියන එක? එහෙම එකක් මේ තියෙන්නේ. දැන් අපි ගත්තොත් දැන් මහමෙවුනා මම මේ ආරම්භ කරලා අවුරුදු 15ක් කිසි කෙනෙකුට මම මාර්ගඵල දීලා නැහැ ඊයේ දුන්නේ නැහැ අදත් දෙන්නේ නැහැ හෙටත් නැහැ හැබැයි නිර්මල ධර්මය දෙනවා ඒ නිර්මල ධර්මයේ ගන්න කෙනා තුළ ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි ගෞරවය එනවනම් ධර්මයේ කෙරෙහි ගෞරවය එනවනම් සංඝයා කෙරෙහි ගෞරවය එනවනම් සමාධිය කෙරෙහි ගෞරවය එනවනම් ශික්ෂාව කෙරෙහි ගෞරවය එනවනම් එයාට නිර්මල ධර්මය අහු වුණා ඒ ධර්මය අහු වෙච්ච එක්කෙනා කියනවනම් මම මාර්ගඵල ලැබුවා මම සමාධියෙන් යුක්තයි මම මෙහෙමයි කියලා ඒක අල්පේච්ච බව නෙමෙයි ඒක අල්පේච්ච කතාව නෙමෙයි ඒක මහිච්ච කතා මේ ධර්මයේ නැහැ එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්මයේ තුල මහා කාල ස්වාමීන් වහන්සේ උන්න අරහත් ඵලයට පත් වුණා මහා කාල ස්වාමීන් වහන්සේ අරහත් ඵලයට පත් කළේ කවුද බුදුරජාණන් වහන්සේ මැනවින් වදාරන ලද ධර්මයයි ඒ ධර්මයේ තමයි වීරියෙන් ඇති කරගත්තේ ධර්මයෙන් වීරිය ඇති කරගatti ධර්මයකින් ධර්මයක් උපදවන ඒ ධර්මතාවය තියෙන්නේ මේකේ පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙක් හරහා නෙමෙයි වෙන්නේ එහෙම වුණා නම් මෙහෙම ගාථාවක් දේශනා කරයිද නතං මාතා පිතා කෛරා අඤ්ඤේ වාපිත ඥාතකා මවක්ඛෝ පියෙක්ඛෝ මේ නොකරයි අඤ්ඤේ වාපිත ඥාතකා අඤ්ඤෝ නෑයික්ඛෝ නොකරති ඥාති කෙනෙක් නොකරති සම්මා පණහිතං චිත්තං මනවින් පිහිටුවා ගන්නා ලද සිත සෙය්‍යසෝ නම් තතෝ කරේ ඔහු ශ්‍රේෂ්ඨත්වේ කරා ගෙනියයි. ඒතර පුද්ගලෙක් නෙමෙයි කරන්නේ ධර්මයක්. එතකොට එහෙමනම් ධර්මයේ හැසිරෙන කෙනෙක් බාහිර පුද්ගලයන් දිහා බල බල මෙයා ආසවල් ඵලයේද්ද මෙයා ආසවල් මාර්ගයේද්ද කී කියා ලාමක කතාවට වැටෙන්නේ නැහැ. ඇයි ලාමක කතාවට වැටෙන්නේ නැත්තේ? ශ්‍රේෂ්ඨ කතාවක් දන්න නිසා. ශ්‍රේෂ්ඨ කතාවක් දන්න කෙනා ලාමක කතාවකට වැටෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්මයේ තුලින් මහා කාල ස්වාමීන් වහන්සේ නිකලෙස් වුණා. දැන් ධර්මයකින් ධර්මයේ වැඩිලා ධර්මයකින් ධර්මයේ වැඩිලා ධර්මයකින් ධර්මයේ වැඩිලා අරහත්ත්වයට පත්විච්ච ගමන් නිකලෙස් වුණා. ඒ කිව්වේ රාග දේශ මොහ ප්‍රහාණය වුණා. එතන අවිද්‍යාවෙන් හටගන්න යමක් ඇද්ද සියල්ලම නිරුද්ධ වුණා. දැන් ඉතුරු වෙලා තියෙන්නේ යම් මාර්ගයකින් කෙලෙස් ප්‍රහාණය කළාද ඒ මාර්ගය ඉතුරුයි. කෙලෙස් ප්‍රහාණය කර බව යම් දැක්කද ඒ දැකීම ඉතුරුයි. කෙලෙස් ප්‍රහාණය වීමෙන් යමකින් නිදහස් වුණාද නිදහස් වීම ඉතුරුයි. ඒකට කියනවා දසාංගේ සමන්නාගතෝ අරහති උච්චති මේ අංග 10න් සමන්වාගත වූ කෙනා රහතන් වහන්සේයයි කියනු ලැබේ. එතකොට මේ මහා කාල උත්තමයන් වහන්සේ දැන් ඉතින් රහතන් වහන්සේ නමක්. නමුත් කාටවත් හොයන්නට බෑ. ඇයි හේතුව? ඇයි දස කතාවෙන් නිවැඩුනේ? අල්පේච්ච කතාවෙන්, සන්තුට්ටි කතාවෙන්, අසංසග්ග කතාවෙන්, විරිය ආරම්භ කතාවෙන්, පවිවේක කතාවෙන් මේ කතාවලින් නිවැඩුනේ. වැඩෙන් උපකාර වුණාද මේ කතා? ඒකෙන් තමයි පෝෂණය වෙලා සම්පූර්ණ වුනේ. එතකොට මල්ලි ස්වාමීන් වහන්සේ චූල කාල ඉන්ද්‍රිය සංවරයෙන් වාසය කළා. අධර්මයකින් වාසය කළා. අකීකරුකමින් වාසය කළා. හිතට එන දේ කිරීමෙන් වාසය කළා. දැන් එයාත් පැවිද්දෙක් වශයෙන් ඉන්නවා. අයියා මල්ලෝ දෙන්නම දැන් ඉන්නවා. දෙන්නම පින්ඩපාත යනවා, දෙන්නම එනවා, දෙන්නම පාඩුවේ ඉන්නවා. එතකොට අයියට පුළුවන් වුණාද මල්ලිට මේක කරලා දෙන්න? මල්ලියේ මා මේ ගත්තු මේ අවබෝධයේ අනුහසින් ඔබටද අවබෝධ වේවා පුළුවන් ද කරලා දෙන්න? බෑ. තව කෙනෙකුට තව කෙනෙක්ව බේරන්න බෑ. ධර්මෙන් ධර්මයේ බේරන. ධර්මෙන් පුද්ගලයා නිදහස් කරන්නේ. ඒකයි ධර්මයේ ශ්‍රේෂ්ඨ. ඉතින් මේ gedara කතා වුණා ඒ මල්ලිගේ පෞලිය අය හාමිනි දරු ටික කතා වුණා. අපි කොහොම හරි මෙයාව සිවුරු අරෝලා ගම්මු කතා වෙලා දැන් ඉතින් ආරාධනා කළා දනට. දැන් මේ මල්ලි ස්වාමීන් වහන්සේ දැන් හොඳට සිවුරු පොරවගෙන හිස බාලා පිළිවිලින් පාත්‍රෙත් අරගෙන දැන් ගෙදරට වැඩියා. ධර්මයකින් ධර්මයේ පුරුදු කරපු කිසි දෙයක් නැහැ. දැන් දානෙ වැළඳුවා. භුක්තානුමෝදනා ධර්මය දේශනා කරා. කරපු ගමන් හාමිනියව සරමත් අරගෙන අතට. දැන් යෑම බෑ කිව්වා. හා දැන් මෙන්න අලුත් පිරිකර. දැන් ඉතින් ලේස්ති වෙන්න කිව්වා පරණ ජීවිතේට. සැලෙනවාද නැද්ද? කම්පා වෙනවාද නැද්ද? නූපන් අකුසල් නූපදිනවාද නැද්ද? දැන් ගෙදර ඉඳලා පින් කරපන් කිව්වා. දැන් ඔය සෙල්ලම් බෑ කිව්වා. අධර්මයෙන් අධර්මයට යට වෙනවාද නැද්ද? අධර්මයෙන් අධර්මයට යට වෙනවා. හා එහෙනම් කියලා සරන් යන්දා ළමයිට සන්තෝෂයි. ඕක ආරංචි වුණා මහා කාල ස්වාමනාසිගේ ගිහි කාලේ බිරින්දෑට. ඒ ආදුවගෙන ආව ගෙදර. ඇවිදලා කිව්වා හරි යගේ නෙමෙයි කරමේ. අපිත් අපේ එක්කෙනව මේ විදියට ගේන්නා ගම්මු. දැන් මහා කාල ස්වාමීන් වහන්සේව ගිහිල්ලා ගෙදරින් කියලා දැන් බාහිරින් පේන්න මුකුත් නැහැ. ඇයි දස කතාවෙන් නම් පෝෂණය වුණේ අල්පෙච්ච පාවෙන පරණ විදියට අතු ගානවා. පරණ විදියට වතුරා දෙනවා. පරණ විදියට සංඝයාට වතාවත් කරනවා. පරණ විදියට ඉන්නවා. පරණ පැදුරෙම ඉන්නවා. ඉතින් හොයාගන්න මුකුත් නැහැ. ඊටසේ ආරාධනා කළා එන්න කියලා. හාය කිව්වා. එතකොට මහකාල ස්වාමීන් වහන්සේත් ගෙදරට වැඩියා. වැඩියාම දැන් දානි පිළිගන්නවා. දැන් දානි වන්දලා භුක්තානුමෝදනාත් ප්‍රකාශ කළා. ඊටසේ හාමිනේ අර සාර මාර්ගෙන ආවා. ඇවිල්ලා මොකද්ද කිව්වේ? හා දැන් හරි දැන් යවිලි බෑ. එතකොට මහකාල ස්වාමීන් වහන්සේ මුකෝ එමුකෝ බැරි. ඇයි දැන් කිව්වම ඇයි ස්වාමීන් වහන්සේ දැක්කනේ දැන් මල්ලි ඉන්න ඔය ගෙදර ඇවිල්ලා. එහෙනම් පොඩ්ඩක් ඉන්න කිව්වා. උන්වහන්සේ ස්වල්ප මොහොතකින් සිත සමාධිමත් කරගෙන ධ්‍යාන හතරට සමවැදිලා ඒගේ ශාලාව මැද්දෙම උඩට නැගලා වහලෙත් අභිභව අහසින් ගිහින් දෙවුරන් වෙහෙරේ පිහිටියා. එතකන් කිසිවෙක් දන්නේ නැහැ මෙබඳු 이르දි ප්‍රාතිහාරිනිත් යුක්ත වූ උත්තමෙක් බව. එතකොට මේ ධර්මයේ තුලින් තමයි කරලා දෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේකේ තියෙන කොහොමද භාග්‍යතුන් වහන්සේ වදාළේ එවමෙව කෝ භික්ඛවේ භික්ඛු ආර්යං අට්ටංගික මග්ගම් භාවින්තු. මහණින් මේ අවරින් භික්ෂුවක් ආර්යෂ්ටාංගික මාර්ගයේ වඩද්දී ආර්යං අට්ටංගික මග්ගම් බහුලී කරොන්තු. ආර්යෂ්ටාංගික මාර්ගේ බහුලව ප්‍රගුණ කරද්දී යේ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤය. අභිඤ්ඤා කියන්නේ විශිෂ්ට නෝණින්. විශිෂ්ට නෝණින් කියලා කියන්නේ සාමාන්‍ය නෝණකින් නෙමෙයි. සාමාන්‍ය නෝණකින් අපිට මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙන් කරගතිය යුතු දේ කරගන්න බෑ. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල තියෙනවා අංග අංග 8කින් සමන්විත වූ නෝණකින්. සම්මා දිට්ඨියෙන් සම්මා සංකල්පෙන් සම්මා වාචාවෙන් සම්මා කම්මන්තෙන් සම්මා ආජීවෙන් සම්මා වායාමෙන් සම්මා සතියෙන් සම්මා සමාධියෙන් යුක්ත වූ විශිෂ්ට වූ නුවණින් යමක් දැක්ක යුතුද පිරිසිඳ දැක්ක යුතුද කියන්නේ යථාභූත ඥාණයෙන්. යථාභූත කියන්නේ භූත කියන්නේ සකස් වූ. යථා කියන්නේ යම් අයුරකින් යමක් සකස් වී ඇද්ද ඒ අයුරින්ම දැකීම. ඒ වූ සැටියෙන්ම දැකීම. ඇත්ත ඇති සැටියෙන්ම දැකීමට තමයි පිරිසිදු දකිනවා කියන්නේ. ත්‍රි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි විශිෂ්ට වූ ඥාණයෙන් පිරිසිදු දකින ධර්මයේ කුමක්ද? පංචපාදානක්ඛන්ධා තිස්ස වචනියා. ඒට කිව යුත්තේ පංච උපාදානස්කන්ධ කියාය. කතමේ පංච කවර පසක්ද යත්? රූපපාදානස්කන්ධෝ රූප උපාදානස්කන්ධයයි. वेदना उपादान खंदो वेदना उपादान स्कंदयाई संज्ञा उपादान खंदो संज्ञा उपादान स्कंदयाई संखार उपादान खंदो संस्कार उपादान स्कंदयाई विज्ञान उपादान खंदो विज्ञान उपादान स्कंदयाई एक वे उपादाने के लकियानी आम किसी देगट आपी ग्रहणे उनोत ඒ ග්‍රහණේ විච්ඡ දේට කියනවා උපාදානෙට හසු වුණා උපාදාන වුණා ඒකට අහු වුණා ඒකට ග්‍රහණේ වුණා එතකොට අපි සතරමා ධාතුන්ගෙන් හටගත්තු රූපයට ග්‍රහණේ වෙලා ඉන්නවා එතකොට කියන්නේ රූප උපාදාන මම ඔබට සරල වියක් කියන්නම් මේක තේරුම් ගන්න ආස්වාස ප්‍රස්වාස කාය ප්‍රතිබද්ධද නැද්ද කයහ බැඳී තියෙනවා බැලූ බැල්මට අපිට ආස්වාස ප්‍රස්වාස පේනවාද නැද්ද? පේන්නේ නැහැ. පේන්නේ නැති වුණාට අපිට දැනෙනවාද නැද්ද? දැනෙනවා. මොකද්ද දැනෙන්නේ? හුස්ම ගැනීමල්ලක් දැනෙනවා. හුස්ම හෙලිල්ලක් දැනෙනවා. ඒතර මේ ආස්වාස ප්‍රස්වාස කය ප්‍රතිබද්ධ නම් කයේ පැවැත්මට ඍජුව බලපාන දෙයක් නම් එතකොට ආස්වාස ප්‍රස්වාස කොච්චර ප්‍රතිබද්ධද කියනවා නම් अभी मेकट कीट पण गिया उपदीन उपदीन मुकेट अरल उपदी आश्वास प्रश्वास अभी मे जीवत्नी कुमक मम मगे पीटल आश्वास प्रश्वास पीटला ආස්වාස ප්‍රස්වාස අපිට එකපාරටම මුකුත්ම නැහැ වගේ තේරුණොත් හිත බය වෙයිද නැද්ද හිත බය වෙනවා මගේ හුස්ම ඇතුළට යන්නේ හුස්ම පිට වෙන්නේ මට දැන් මක් වෙයිද හිතෙයිද නැද්ද සතරුණ ධානයේ තුල ආස්වාස ප්‍රස්වාස නිරුද්ධයි එහෙනම් ආස්වාස ප්‍රස්වාස නිරුද්ධ වීම හතරවෙනි ධානයේ තුල එයාට උරුත්තු දුන්නේ කොහොමද පළවෙනි ධානයේ ඉඳලා නිරුද්ධ වෙන ක්‍රමයක් තියෙන නිසා පළවෙනි ධානයේ පංච නීවරණ නිරුද්ධ වෙනවා දෙවෙනි ධානයේ විතක්ක ਵਿਚාර නිරුද්ධ වෙනවා තුන්වෙනි ධානයේ ප්‍රීතිය නිරුද්ධ වෙනවා සතරවෙනි ධානයේ ඈ ආස්වාස ප්‍රස්වාස නිරුද්ධ එකින් එක එනකොට ඒකට ඔරොත්තු දෙන විදියට සමාධියෙන් සිත වැඩිලා සාමාන්‍ය කෙනෙකුට යන්තම් මෙවා වුණත් දඟලන්නේ මොකක් කරගන්නද හුස්ම අල්ලන්නයි එතකොට අපිට තේරෙන්නේ මේ හුස්මට අපි මෙච්චර බැඳිලා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන එක සූත්‍ර දේශනාවක යමෙක් ආනාපාන සතිය මනවින් වඩා නිකලෙස් වෙනවාද යාගේ චරිමක අත්සාස පස්සාස ඒ කියන්නේ අවසාන පිරිනුවන් පාන මොහොතේ අවසාන හුස්ම පොදත් සිහි නුවණින් යුක්තව බලාගෙන ඉන්නවා නැති වී යනවා සාමාන්‍ය මිනිසයා මැරෙන අය ඔබ දැකලා ඇති හුස්ම ගන්න අමාරු වෙනකට නැවත නැවත වැළඳගන්නේ ආස්වාස පස්සාස හොඳට බලන්න ඕනලා ඒක නොවැළඳගන්න නම් ඒක කල්පනාව නැතුව යන්න ඕනේ සියෙන් ඉඳලා එක නොකරන්න නම් කුසලයේ හිත පිහිටන්න ඕනේ. පිනේ හිත පිහිටන්න ඕනේ. නැත්තම් ආස්වාසීමයි අල්ලන්නේ. එහෙම නැත්තම් එයාගේ හිතේ කිනෝ පිහිටන්නේ නැහැ අකුසලී ඇවිල්ලා එයාව වැළඳ ගන්න ඕනේ. නිර්පාලිය පේනකට ආස්වාස පාසාස මතක් වෙන්නේ නැහැ. බයටපත් වෙනවා. එතකොට මේ රූපස්කන්ධයට ඒවත් ඇති. කය ප්‍රතිබද්ධ. ද රූප උපාදානස්කන්ධේ හැම පඨවි ධාතුව ආපෝ ධාතුව තේජෝ ධාතුව වායෝ ධාතුවේ සැබෑ ස්වභාවයේ ඒ අයුරින්ම දකින්නකට කියනවා පිරිසිඳ දැකීම. එතකොට විඳීම. විඳීම කියන එක ඇති වෙන්නේ මොකෙන්ද? ස්පර්ශයෙන්. ඇසේ ස්පර්ශයෙන්, කනේ ස්පර්ශයෙන්, නාසයේ ස්පර්ශයෙන්, දිවේ ස්පර්ශයෙන් खाए स्पर्शेन मनसे स्पर्शेन එතකොට මේ විඳීම ඇති වෙනකොට දැන් අපි ගත්තොත් ඔන්න මිහිරි ගීතයක් ඇහෙනවා. මිහිරි ගීතේ ස්පර්ශින් ඇහැටද? නෑ. කනට කනටේ මිහිරි හඬ මధుර වූ නාදය කනට ඇහෙනකොට කනයි ඒ නාදයයි ඒ ස්වරයයි එකතු වෙනකොට මේ විඥානයත් ඒකට එකතු වෙනවා. එතකොට දැන ගන්නවා. දැනගත්තාම විඳිනවා. එකතු වුණාම විඳිනවා. විඳිනකොට ඒ වෙලාවේ සිත වැඩ කරනවා එතන. වේදනා සංඥා වේදනා චිත්ත සංකාර. එතකොට මේ චිත්ත ප්‍රතිබද්ධ වූ විඳීම වැඩ කරනවා. එතකොට ඒක ලස්සන නම් මිහිරි නම් මధుර නම් මොකද වෙන්නේ? ඒ සිත බැස ගන්නවා කියන වචනේ හරි හොඳ වචනයක්. තේරෙන එක. වතුරක් තියෙනවා. වතුරේ ගොඩ ඉන්නවා කෙනෙක්. එයා යම් වෙලාවක වතුරට පිවිසෙනවාද? මොකක්ද ඒකට අපි කියන්නේ? බැස ගන්නවා. ඊට පස්සේ ආ ඉන්නේ වතුරත් එක්කයි. ඒ වගේ විඳින වෙලාවට ඒක බැස ගන්නවා යා. එතකොට ඉන්නේ මොකක්ද එක්කද? විඳීමත් එක්කයි. නමුත් එහි ස්වභාවය මොකද කියලා ගන්න බෑ. මොකද ඒක අවිද්‍යාවෙන් යා කරන නිසා. ඊට පස්සේ ඒක ඉඳලා මුලා වෙලා සංස්කාර හදාගෙන අවුල් ජාලයක වැටෙනවා. එතකොට මේ වගේ වේදනා සංඥා සංඥාව චිත්ත සංස්කාරයක්. සිත හැ බැඳී තියෙන්නේ. දැන් එතකොට මේ විඳීම ඇති වෙනකොට මේ විඳීම තුල සංඥාවක් එනකොට මේ සංඥාවත් යා මිහිරි වශයෙන් ගන්නවා. එතකොට ඒක බැස ගන්නවා. බැස ගන්නවා කියන්නේ ඒ තුල ඉන්නවා යා. සංස්කාර ඒ අනුයාග චේතනාව පවත්වනවා. දොර එතන විඥානේ සකස් වෙවි යනවා බීජයක් වගේ. බුදුරජාණන් වහන්සේ බීජය උපමාව දේශනා කරලා තියෙන්නේ විඥාණයට. කර්මය දේශනා කරලා තියෙන්නේ කෙහෙල් කඳ වගේ කියලා. සංස්කාර කෙහෙල් කඳ පතුරු ගලවනවා ගලවනවා අරටුවක් හොයන්නේ අරටුව හොයන්න බෑ කියනවා. මේ වගේ එතකොට මේ පංචපාදානස්කන්ධයේ මනවින් අවබෝධ කරනවා කුමක් වැඩිවෙන්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිවීමෙන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට වදාරනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිවීමෙන් ප්‍රහාණය කළ යුතු යමක් ඇද්ද? විශිෂ්ට ඥාණයෙන් ප්‍රහාණය කළ යුතු. ඇයි විශිෂ්ට ඥාණයෙන් ප්‍රහාණය කළ යුතු කියන්නේ? විශිෂ්ට ඥානයකින් ප්‍රහාණය කළා නම් එයා නිකං අතැරපු එකක් නෙමෙයි. විශිෂ්ට ඥානයකින් අතැරලා තියෙන්නේ. තේරුණාද කිව්වේ ඒක? විශිෂ්ට ඥානයකින් ප්‍රහාණය නොකළොත් අතැරපු දීම ආයෙ අල්ලනවා. එපා කියපු දීම ආයෙ ඕනේ. අප්‍රියයි කියපු දීම නැතුවම බෑ. වෙනවාද නැද්ද? වෙනවා. එපා කියපු දේම ඕනේ. අනේ මං ඔය දෙස කිසිදා නොබලමි කියපු දේ යලි යලි බලන්න ඕනේ. ඇයි හේතුව? ඒ අත්හැරි විශිෂ්ට ඥානෙන් නොවේ. විශිෂ්ට ඥානෙන් අතහැරියා නම් අත්හැරියාමයි. ඇයි හේතුව? අත්හැරපු බව ඥාණයකින් දන්නවා. තේරුණාද කියන එක? එතකොට ඒ විශිෂ්ට ඥාණයෙන් අත්හරින දේ නැවත එයා ගන්නේ නෑ නෙමෙයි. ගැනීමක් වෙන්නේ නෑ. නෙළුම් කොළේක තිබිච්ච දිය බිඳක් රූරා වැටුණා නම් නෙළුම් කොළේ නොරැඳී කිසිම හේතුවක් මත නැවත ඒ දිය බිඳ නෙළුම් කොළේ මතට නොයයි. ඒකෙහි ඇති ස්වභාවයයි. ඒකයි මේ අපි ධර්මයටම ගරු කළ යුත්තේ. ඒක තමයි ධර්මයේම ශ්‍රේෂ්ඨ බව. එතකොට ඒ අත්හැරීම ප්‍රහාණය කිරීම මොනවද ප්‍රහාණය කරන්නේ? මේකේ තියෙනවා ප්‍රහාණය කරන්නේ දෙකක්. අවිජ්ජාච භවතණ්හාච. අවිද්‍යාවත් භවතණ්හාවත්. අවිද්‍යාව කිව්වේ ආරි සත්‍ය දන්නේ නැති එක. විශිෂ්ට ඥානෙන් ඒ අවිද්‍යාව ප්‍රහාණය වුණාද? භවතණ්හාව කිව්වේ ඔව් මේ පැවැත්මට තියෙන ආශාව. ඒක ප්‍රහාණය වුණාට පස්සේ නැවත ඒක හටගන්නේ නැහැ. එතකොට නැවත මොනම ආයුරකින්වත් ඒක හටගන්නේ නැහැ. හට නොගත්තට පස්සේ ඒ අත්හැරුණුදී අත්හැරුණේ ඥානයකින් නම් එතකොට ඒක මුලාවෙන් අතහැරපු එකක් නෙමෙයි මුලාවෙන් වෙන්වී වාසය කරන එකක් නොවේ. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා විශිෂ්ට ඥානයකින් ප්‍රහාණය කළ යුතු යමක් ඇද්ද? ඒ විශිෂ්ට ඥානයෙන් ප්‍රහාණය කරයි අවිද්‍යාවත් භවතණ්හාව. දැන් භවතණ්හාව අපතුල තියනවා කියලා අපිට බැලුව බැලමට සොයන්න බෑ. අවිද්‍යා සාගත මනසේ තුල ඇතිවෙන මෝඩ නිර්භීතකම බලන්න මේ යුද පිටිවල මේ බය නැතුව මිනිස්සු නොකක්වත් නොසිතා කඩු අරගෙන සිංහයෝ වගේ පයින්ව නේද? එයා මොකද්ද අතාරින්නේ? භවතණ්හාවද? නෑ. ඒ වෙලාවේ තමන්ගේ ජීවිතයේ තියෙන ආශාවයි. ඥානයකින්ද? නෑ. එයාට ඒ වෙලාව වෙන කරගන්න දෙයක් නැති නිසා. කරගන්න දෙයක් නැති වෙලා ජීවිත ආශාව ඇතහැරියොත් එයා ඕන දෙයක් කරනවා. ඉස්සර යුද්ධ කාලේ අපිට සමහර හමුදාවේ වීරෝදාර සෙබළන් අපිත් එක්ක කතා කරලා තියෙනවා. කතා කරලා කියලා තියෙනවා ස්වාමීනි කාට හරි වෙඩි වැදුනොත් ඒ ෆීල්ඩ් එකේ යද්දි ඔපරේෂන් වලට ගියානේ කාට හරි වෙඩි වැදුනොත් ඒ වෙඩි වෙදිච්ච එක්කෙනාට තේරුණා නම් Tamante වෙඩි වැදුනා කියලා එයා නවත්තන්න අමාරුයි කිව්වා. ඒ හේතුව එයා ඒක පාටයි අතහැරලා කාගෙන යනවා. බුද්ධ දේශනාවෙත් එහෙම එකක් තියෙනවා. අපි වෙඩි නොවැදි කාගෙන යන එකක්. යම් වෙලාවක තේරුණාද යාට ධර්මයේ තුල මේ ධර්මයේ මිසක් මට වෙන පිළිතුරක් නැහැ කියලා එයා කාගෙන යනවා. ඒකට කියනවා මොකද්ද? ආතාපි. ආතාපි කියන්නේ කෙලස්තන් විහිරි. පහිතත්ත තමාව අතහැරගෙන යනවා. පහිතත්ත තමාව අතහැරගෙන යනවා. තමාව අතහැරලා යන එකේනා ආහාර ලැබුණත් එකයි නැතත් එකයි. ඉන්ද තැනක් ලැබුණත් එකයි නැතත් එකයි. බෙහෙතක් ලැබුණත් එකයි නැතත් එකයි. කවුරුවත් බැන්නත් එකයි ප්‍රශංසා කළත් එකයි. නිඳා කළත් එකයි ප්‍රශංසා කළත් එකයි. කීර්තිය ලැබුණත් එකයි. ඒ සියල්ල අතහැරලා යනවා. පහිතත් කාය ජීවිතේ අත්හැර යයි. එහෙම වේගකින් ආර්ය අෂ්ටාංගික වැඩුවෙක් කෙනා විශිෂ්ට ඥානයකින් ප්‍රහාණය කළ යුතු දේ ප්‍රහාණය කරයි. හරි අසිරිමත් ධර්මයක් නේද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් බලන්න මේ ප්‍රහාණය කළ යුතු දේ ප්‍රහාණය කිරීම කියන එකේ විශිෂ්ට ඥානයේ ඒ කියන්නේ මේ වීරියෙන් යන ගමන ගැන කාශ්‍යප බුද්ධ කාලේ ශාසනය පරිහානියට පත්වෙගෙන ගියා. පරිහානියට පත් වෙන්නේ කරුණු පහක් නැතිවීමෙන්නේ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරව නැතිවීම, ධර්මයේ කෙරෙහි ගෞරව නැතිවීම, සංඝයා කෙරෙහි ගෞරව නැතිවීම, සමාධිය කෙරෙහි ගෞරව නැතිවීම, ශික්ෂාව කෙරෙහි ගෞරව නැතිවීම කියන මේ පහ නිසා. මේ පහ නැති වෙලා යනවා වේගෙන්. නැති වෙලා ගියාම එක භික්ෂුන් වහන්සේලා හත් නමක් මේ කන්දකට නගිනවා. නැගලා ඉනිමග හදාගෙන නැගලා ඉනිමග බිමට දානවා. කාය ජීවිත අතෑරියද නැහැ. පහිතත්ත වීරිය වඩනවා. එක නමක් රහත් වෙනවා. ඉරිදි බල සම්පන්නව. එතකොට රහතන් වහන්සේ අනිත් ස්වාමීන් වහන්සේලාට කියනවා ඔබ වහන්සේලා දැන් වීරියෙන් වාසය කරන්න මම පින්දපාත අරගෙන ඇවිල්ලා වාසලට දෙන්න. ඒතරු කිව්වෙ නෑ. අපි කතිකාවත අපි විනාශ නොකරීම. එතකොට තවනම අනාගාමී වෙනවා. උන්වහන්සේත් කියනවා වාසලට මම පින්දපාත ගෙනත් දෙන්නම් ඉන්න. නෑ. අපි කාය ජීවිත දෙකේ අපේක්ෂාව අතෑරලයි මේක පටන් ගත්තේ. අපි මෙහෙම යනවා. ඊරි පෞත්‍රාගෙන ගියා. ඉතින් කවුරුත් දන්නේ නෑ උන්වහන්සේලාට වෙච්ච දේ. එහෙමම උන්වහන්සේලේ කන්ද උඩ අපවත් වෙලා එක්කෙනෙක්වත් දුගටි ගියාද? නෑ. සීලු දිනා දෙවියන් අතර උපන්නේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලා මේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙන කම්ම දෙවියන් අතර. ඊට පස්සේ මනුස්ස ලෝකේ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට ඔන්න ධර්මතාවය. එහෙන් චුත වෙලා තැන් තැන්වල උපදිනවා. මුණ ගැහෙනවා. වහා ධර්මයේ දකිනවා. පුරුදු කරගත්තු වීරියකින් ඊළඟ වීරිය උපදෙව්වා. එහෙම නෙමෙයිද උනේ? ඒ නිසා ඒ විශිෂ්ට ඥානයකින් ප්‍රහාණය කළ යුතු දේ විශිෂ්ට ඥානයකින් ප්‍රහාණය කිරීම සිදු කරන්නේ පුද්ගලික නෙමෙයි. ඒක සිදු කරන්නේ කවුරුන් විසින්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විසින්, කෙනෙකු විසින් නෙමෙයි, දෙයක් විසින්. ඊළඟට යම් ධර්මයක් විශිෂ්ට ඥානයකින් සාක්ෂාත් කළ යුතුද, ඒ ධර්මය විශිෂ්ට ඥානෙන් සාක්ෂාත් කරයි. සාක්ෂාත් කරනවා කියන්නේ මොකද්ද? අත්දකිනවා, ප්‍රත්‍යක්ෂ කරනවා. මොකද්ද? විඥාච විමුක්තිච. විද්‍යාවත් විමුක්තියත්. විද්‍යාව කියන්නේ චතුරාරි සත්‍ය අවබෝධයටයි විද්‍යාව. මොකද්ද ආරි සත්‍ය සතර? දුක, දුකේ හට ගැනීම, දුක නිරුද්ධ වීම. දුක නිරුද්ධ වීම පිණිස පවතින මාර්ගය. දුක නිරුද්ධ වීම පිණිස පවතින පුද්ගලෙක් නෙමෙයි, දුක නිරුද්ධ වීම පිණිස පවතින මාර්ගය. එතකොට දුක මොකද්ද? පංච උපාදානස්කන්ධය කිය යුත්තේය. යම් තැනක පංච උපාදානස්කන්ධය ඇද්ද, එතන ඉපදීම ඇත, ජරාව ඇත, මරණය ඇත. ඔව්, ප්‍රියංගෙන් වෙන්වීම, අප්‍රියන් හා එක්වීම, කැමති දේ නොලැබීම, ඔව් ආදී ශෝක වැළපීම්, දුක් දුම්නස් සුපාස සුසුම් වෙලි, මේ සියල්ල ඇත. බුදුරජාන් වහන්සේ පෙන්වා දෙලා තියෙනවා මේ දුක තියෙන කෙනාට මොකද වෙන්නේ. ඒකේ තියෙනවා දැන් කැමති දේ නොලැබීම, කැමති දේවල් තියෙනවා ඒවා ලැබෙන්නේ නැහැ. එක තැනක තියෙනවා මේ ශෝක පරිදේව ධම්මානම් භික්කවේ සත්තානම් ඒවං ඉච්ඡා උපජ්ජති. ශෝක වැළපීම ස්වභාවයේ කොට ඇතිව ඉන්න සත්වයාට මෙසේ ආශාවක් උපදී. අහෝ අතමයන්න ශෝක පරිදේව ධම්මා අස්සාම. අනේ අපි ශෝක වැළපීම් වලින් යුක්ත අය නොවෙම්වා. මේ අදහස හැමෝගෙම නැද්ද? ආගම් භේදයකින් තොරව ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයෝ අපවිට නොපෙමිණිත්වා. නකෝපනේතං ඉච්ඡාය පත්තබ්බං මේවනාහි ආශාවකින් පතා ලබාගත නොහැක්කකි. සත්‍යයක්ද බොරුවක්ද? සත්‍යයක්. මේ යම් පිච්චන් නොලබති තම්පි දුකං. යමක් ආශා කරයි දිය නොලබීමේ දුකයි. ඉතින් මේ සියලු දේ දුක. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දුක හැටියට දැන් අපි කියවන්නේ මේ දේශනාවේ උන්වහන්සේගේ ධර්ම දේශනා කරනකොට මේ ධර්ම දේශනාව විශේෂ පද හතරකින් වර්ණනා ලක්ෂණ මොනවද? සන්දස්සීති, සමාදපේති, සමුත්තේජේති, සම්පහන්සීති. ඒක දක්වනවා, සමාදම් කරවනවා, උද්‍යෝගයට පත් කරවනවා, සන්තෝෂයට පත් කරවනවා. එතකොට ඒක වෙන්නේ උන්වහන්සේ දුක විස්තර කර කර දේශනා කරනවා. උන්වහන්සේ දුක විස්තර කර කර දේශනා නොකරනද අපිට මේ නිරය කියලා දෙයක් තිබේ. මේ නිරයේ මේ කර්මානුරූපව සත්‍යා සුපදී කියලා අපි දන්නවද? නෑ. බුදුරජාන් වහන්සේ නිරය ගැන දේශනා නොකරා නම් අපි දන්නේ නෑ. එතකොට ඒ වගේම අපි කියමු ප්‍රේත ලෝකේ කියලා දෙයක් තිබේ. මේ ප්‍රේත ලෝකේ සත්වයෝ කර්මානුරූපව උපදීත්. දැන් ප්‍රේත ලෝකේ ගැන බුදුරජාණන් වහන්සේගේ විස්තර නොතිබෙන්නේ උන්වහන්සේගේ දේශනාවල අපි දන්නවද? නිරය ගැන දන්නවාද? අසුර ගැන, දෙවියන් ගැන, බඹුන් ගැන දන්නේ නැහැ. යාමේ තුසිතේ නිම්මාන්දති පරණමිත අසවත්ති ආදී අකනිටා බඹලෝ දක්වා දිව්‍ය ලෝක ගැන නම් අපි දන්නවා. අපි දන්නේ දෙවියෝ ඇවිල්ලා කිව්වද මම මේ අකනිටාවේ ඉඳලා ඇවිල්ලා කියන්නේ එසේ ලොවක් තිබේ කියලා අපි කාටවත් කිව්වද නැහැ. එහෙනම් කවුද ඒව වදාලේ? භාග්‍යතුන් වහන්සේ දේශනා කළ කොහේ උපන්නත් යම් තැනක අනිත්‍ය ඇද්ද, එතන දුක ඇත. එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් නෙමෙයිද දුක පිළිබඳව අපි විග්‍රහ කරගත්තේ. උන්වහන්සේගේ ධර්මය තුලින් නෙමෙයිද දුක හට ගැනීම ගැන විග්‍රහ කරගත්තේ. උන්වහන්සේ පෙන්වා දෙන්නේ කොහොමද දුක හට ගන්න විදිය? යා අයං තණ්හා යම් මේ තණ්හාවක් ඇද්ද පෝනෝ භවිකා. ඔව් පෝනෝ භවික කියන්නේ පුනබ්භව. පුන කියන්නේ නැවත. භව කියන්නේ ඔව් කර්මානුරූපව සකස් වීම. නැවත භවයක් සකස් වීම. පෝනෝ භවිකා නැවත සකස් වීම කරලා දෙනවා. ඒ කරලා දෙන්නේ කවුද? තණ්හා යා අයං තණ්හා යම් මේ තණ්හාවක් ඇද්ද පෝනෝ භවිකා. නන්දි රාග සහගත ආස්වාදින් ඇලෙන ස්වභාවයෙන් යුතු මේ ලක්ෂණ තියෙනවා මේ තණ්හාවේ. තත් තත්‍රා විනන්දිනි ගිය ගිය තැන ඒ සතුටින් පිළිගන්නවා. ඒක කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ තෘෂ්ණාවට පින්න තෘෂ්ණාව කරනවා නැවත නැවත උපද්දවීම පිණිස තණ්හාව විසින් මේ සත්වයාව භවයෙන් භවයට යා කරනවා. දැන් මෙහි මැරෙනකොට නිරේට යා කරලා දෙනවා. සිබ්බණී කියලා කියන්නේ මැස්ම. එතකොට රෙද්දක් තව රෙද්දකට යා කරන්නේ මොකෙන්ද? නූලෙන්, මැස්මෙන්. තව රෙද්දා තව රෙද්දට කොච්චර හේතු කළා තිබ්බත් ඒක ඉදි කට්ටට නූල දාලා නූලෙන් පටලෝනකම්ම යාවෙන්නේ නැහැ. එතකොට තණ්හාවෙන් තමයි මේ සත්‍යාව භවෙන් තව භවයකට යාකල්ල දෙන මූලික කෘත්‍යය කරන්නේ. එතකොට ඒක නිමිති දුකේ හට ගැනීම. ඒක තමයි දුකේ හට ගැනීම. එතකොට මේ දුක්ඛ නිරෝධය කියන්නේ තණ්හක්ඛයෝ නිරෝධෝ නිබ්බානං. තණ්හාව ක්ෂය වීම. තණ්හාව නිරුද්ධ වීම. නිවන. එතකොට දැන් යම්කිසි රෙදි කෑලි දෙකක් එකට යාකල්ලා වෙන්නොවි තැබියේ මොකෙන්ද? නූලෙන් නම්. නූලන සිදුරු කර කර ඉල එකතු වුණේ යම් දවසක නූල අයින් කරාද රෙදි කෑල දෙක දෙපැත්තේ. එතකොට ඒ වගේ මේ තෘෂ්ණාව නිරුද්ධ වූ බව ඒක දේශනාවේ තියෙන කොහොමද? ඒක මේ යම් විශිෂ්ට ඥානයකින් සාක්ෂාත් කළ යුතු යමක් ඇද්ද ඒ සාක්ෂාත් කරනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට විද්‍යාව උපද්දවලා දෙනවා විමුක්තිය ඇති කරලා දෙනවා. මොකෙන්ද විමුක්තියටපත් වෙන්නේ? ඔව් විමුක්තිය කියලා කියන්නේ නිදහස් වීම. මොකෙන්ද නිදහස් වෙන්නේ? තණ්හාවෙන්. කාම තණ්හාවෙන්, භව තණ්හාවෙන්, විභව තණ්හාවෙන් නිදහස් වූ බව විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කරයි. මොකෙන්ද සාක්ෂාත් කරන්නේ? විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කළ. ඒක තමයි හැබෑම නිදහස. ඒකට තමයි හැබෑම නිදහස කියලා කියන්නේ. එතකොට දැන් බලන්න මේ එකක්වත් නිකන් කටකතාවෙන් නැත්තම් සාමාන්‍ය ඥානයකින් එහෙම නැත්තම් හැඟීමකින් කරගන්න බෑ. හැඟීමකින් කරගන්න බෑ. එහෙම නැත්තම් තමන්ට තමන් පිළිබඳව තක්සේරුවකින් කරගන්න බෑ මේක. මොකද හේතුව විශිෂ්ට ඥානයකින් කළා දෙන්න ඕනේ. එතකොට දුක අවබෝධ කිරීම කියන එක මොකෙන්ද කරලා දෙන්නේ? විශිෂ්ට ඥානයකින්. එතකොට ඒ දුකට හේතුව අවිද්‍යාවත් භව තෘෂ්ණාවත් ප්‍රහාණය කිරීම මොකෙන්ද කළා දෙන්නේ? විශිෂ්ට ඥානයකින්. ඊළඟට දුක්ඛ නිරෝධය නැත්තම් විද්‍යාවත් විමුක්තිය සාක්ෂාත් කිරීම කළා දෙන්නේ මොකෙන්ද? විශිෂ්ට ඥානයකින්. ඊළඟට තියෙනවා වැඩිය යුතු ප්‍රගුණ කළ යුතු ධර්මයේ විශිෂ්ට ඥානයකින් ප්‍රගුණ කළ යුතු ධර්මයේ ප්‍රගුණ කොට දෙයි. එතකොට විශිෂ්ට ඥානයකින් ප්‍රගුණ කළ යුතු ධර්මයක් තියෙනවා. දැන් ඔන්න පැටලුවක නැතු අය අහගන්න. දැන් මේ සූත්‍රයේ නම මොකක්ද අපි කිව්වේ? ආගන්තුක සූත්‍රය. හතර දිසාවෙන් ඉන්න ඕනෑම කුලයකට අයිති ආගන්තුකයෙකුට ඒ ගෙදර ඉන්න පුළුවනි. මේ වගේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඕනෑම ශ්‍රාවකෙක් ඕනෑම ප්‍රදේශයකින් ඕනෑම කුලයකින් පැමිණිච්ච ශ්‍රාවකෙක් පැවිදි වුණාට පස්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රගුණ කළොත් විශිෂ්ට ඥානයෙන් අවබෝධ කළ යුතු දෙය විශිෂ්ට ඥානයෙන් අවබෝධ කරයි. විශිෂ්ඨ ඥානයෙන් අත්හල යුතු දෙය ප්‍රහාණය කළ යුතු දෙය විශිෂ්ඨ ඥානයෙන් ප්‍රහාණය කරයි. විශිෂ්ඨ ඥානයෙන් සාක්ෂාත් කළ යුතු දෙය විශිෂ්ඨ ඥානයෙන් සාක්ෂාත් කරයි. එතන මේ ඔක්කොම නිකං කරනවා නෙමෙයි. විශිෂ්ඨ ඥානයෙන් වැඩිය යුතු දෙය විශිෂ්ඨ ඥානයෙන් වැඩි. මොනවාද? සමතෝච විපස්සනාච. සමතයත් විදර්ශනාවත්. සමතය කියලා කියන්නේ සිත සංසිඳීම. මොකෙන්ද සංසිඳින්නේ? නීවරණයන්ගෙන්. නීවරණයන්ගෙන් තමයි සිත කුපිත වෙන්නේ, සිත ඇවිස්සෙන්නේ, සිත වැහෙන්නේ. සිතට ඇත්ත නැත්ත සොයාගන්නට බැරු යන්නේ නීවරණයන්ගෙන්. එක්කෝ නීවරණේ කාමච්ඡන්දය, එහෙම නැත්නම් ව්‍යාපාද, එහෙම නැත්නම් තීනමිද්ධ, එහෙම නැත්නම් උද්ධච්ච කුක්කුච්ච, එහෙම නැත්නම් විචිකිච්ඡා. මේවෙන් තමයි සම්පූර්ණ සිතේ සංසිඳීම නැති කරන්නේ. එතකොට මේ සමතෙන් මේ සිත සංසිඳෙනවා. සමතම් වික්ඛවේ භාවේච. මහණෙනි, සමතය වඩව්. සමතම් භික්කවේ භාවීයතෝ කමත්ථ මනුහෝති. මහණෙනි, සමතේ වඩන ලද්දේ කුමක් වෙයිද? යම් චිත්තං තම් භාවේති, යම් සිතක් ඇද්ද ඒ වැඩේ. එතකොට සිතේ පදං වීම යමකට සුදුසු උමනා විදියට සිත කර්මන්නේ වීම. කර්මන්නේ වෙනවා කියන්නේ ක්‍රියාවට යෝග්‍ය වෙන. දැන් අපේ අතේ ඇඟිලි පහ හොඳට වැඩ කරනවා නම් ඒක කර්මන්නේයි, ක්‍රියාවට යෝග්‍යයි. යමක් අල්ලන්න පුළුවන්, අතාරින්න පුළුවන්. හිතට ඇඟිලි පහම වැඩ කරන්නේ නැත්තම් යමක් අල්ලන්නත් බෑ, අතාරින්නත් බෑ. ඒ වගේ හිතට මේ සමතයෙන් සිත ක්‍රියාවට යෝග්‍ය වෙනවා. හිතට බුද්ධ දේශනා තියෙන සමතේම හැමතිස්සෙම කරගෙන සිටීමකුත් නෙමෙයි. ඇයි? සමතේ තුලම සිත සංසිඳී හිටපු එක්කෙනාට එයාට සමතේ තුලම සිත සැඟවී ගියොත්, සිත ලීනත්වයට පත් වුණොත්, මානසිකාරය නැතුව ගියොත් එයා රැවටෙන්න පුළුවන් මගපල ලැබුවා කියලා. එතකොට ඒ නිසා සමතයත් කරනවා. සමතේ තුල සිත ලීනත්වයට පත් නොවන්න උදව් කරන්නේ වීරියයි. වීරිය වැඩි වුණොත් සිත උද්දච්චයට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සමතෝච විපස්සනාච විදර්ශනාව. විදර්ශනාව කියන්නේ මොකද්ද? අනිත්‍ය වූ දෙය අනිත්‍ය වශයෙන් දැකීම, දුක් වූ දෙය දුක් වශයෙන් දැකීම, අනාත්ම වූ දෙය අනාත්ම වශයෙන් දැකීම. සාමාන්‍ය ලෝකේ අනිත්‍ය වූ දෙය අනිත්‍ය වීම පේනවද නැද්ද? මේ ඇක්සිඩන්ට් වෙනවා, මේ හොඳ වාහන කුඩු වෙලා යනවා, හොඳ මිනිස්සු මැරිලා යනවා, විශාල ගෙවල් කුඩු වෙලා යනවා, ස්වභාවික විපත්වලදී මහ ගම් වතුර ගලලා සුනාමි වෙලා මේ ඊළඟට නොයේක් මේ නියඟයන් වලට මූණ දීලා මහා වැව් පොළොව ඉරිතලල යනකම් හිඳිලා යනවා. ඒ අනිත්‍ය පේනවද නැද්ද? ඒක විශිෂ්ඨ ඥානයක් ඕනේ නෑ ඒක දකින්ද. සාමාන්‍ය ඇස් දෙකට පෙනේ. විදර්ශනාවෙන් අනිත්‍ය දැක්ම විශිෂ්ඨ ඥානයකින් කළ යුත්තේය. එතකොට මේ කියපු මේ හැම එකකම තියෙන විශේෂ පදේ මොකද්ද? විශිෂ්ඨ ඥානය. ඒ විශිෂ්ඨ වූ ඥානය, විශිෂ්ඨ වූ අවබෝධය ලබා දෙන්න මොකෙන්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල දකින්න අනිත්‍ය මොකද්ද? හේතුවකින් හටගන්න ඵලය හේතු නැතිවීමෙන් නැති වී යනවා. එතකොට අපිට පේන සාමාන්‍ය ලෝකයේ දුක මැද්දී මේ සත්වයා දුකම වැළඳ ගන්නවා. ශෝකේනකොට ශෝකේම වැළඳ ගන්නවා, වැළපීම එනකොට වැළපීම වැළඳ ගන්නවා, සුසුම්හෙලීමකට සුසුම්හෙලීම වැළඳ ගන්නවා. සමතේ තුදස්සනාවදිත් ශෝකේනකොට ශෝකේ වැළඳ ගන්නෑ. ශෝකී සිදුවන්නේ කෙසේද කියලා හොයනවා. මේ ශෝකී ඇතිවෙන්නේ කෙසේද කියලා හොයනවා. එතකොට තේරෙනවා හේතුන්ගින් හටගත්තු දෙයක් හේතු නැතිවීමෙන් නැති වී යද්දී ඒ නොදකීමයි ඒ නොපෙනීමයි ඒ අවබෝධ නොවීමයි එතකොට අනිත්‍ය වශයෙන් දකින්නේ හේතුවත් ඵලයත් හේතුව නැති වෙනකොට ඵලය නැති වෙනවා ඒ ධර්මතාවයේ දැකීම අනිත්‍ය දැකීම ඒක විදර්ශනාව එබඳු අනිත්‍යයක් තුළ යදනිච්චං තං දුක්ඛං යමක් අනිත්‍යද එහි අපට පීඩාවක් දුකක් අසන්තෝෂයක් සෑහීමකට පත්වෙන්නට බැරි බවක් මේ සියල්ල අර අනිත්‍ය විසින් කළා දෙනවා යම් දුක්ඛං තදනත්තා යමක් දුකයිද එහි ආත්මයක් නැත එහි නොවෙනස් වන පදාර්ථයක් නැත තමා වසඟේ පවත්වා ගත යුතු යමක් නැත විදර්ශනාව කියන්නේ ඒක විදර්ශනාව කියන්නේ ද බටහිර ලෝකෙ නම් හරියට වෙනස් වෙලා දැන් මේවා කතාවෙන් ගිහිලා ඒකල විදර්ශනා කියලා කියන්නේ මේ හැම තිස්සෙම මේ ඇතිවීමින් නැතිවීමින් ඇතිවීමින් නැතිවීමින් යන මේක දිහා නිකන් බලාගෙන ඉන්න මේක ඇතිවෙවි නැති වෙනවා කියලා. එතකොට අපි කොහොමද සාමාන්‍ය මිනිස්සෙක් සමාධියක් වඩලා මෙම ඇතිවි නැතිවි බලාගෙන ඉන්නවා. එනකොට එයාට එකපාරට සමාධිය තුළම ආය මනසිකාරී සැඟවී යනවා. එතකොට එයා හිතන්නේ මොකද්ද? ආ කෙලිස් නැති වුණා කියලා. හරියට ඒ වගේ ලෝකෙ සිද්ධ වෙනවා. ඒක පුද්ගල දෝෂයක් නෙමෙයි. ඒක මේ ආයතනයි ක්‍රියාකාරීත්වෙ හැටි. එතකොට ඒ ස්වභාවි හරියාකාර දකින්න නම් ධර්මයේ පිළිසරණ කරගෙන ධර්මයේ පිහිට කරගෙන ධර්මේමයි භාග්‍යතුන් වහන්සේගේ ධර්මේමයි පිළිසරණ කරගෙන ඒක කරගන්න තියෙන්නේ. එහෙම මොකුත් කරගන්න බැරි නම් එයා අඩු ගන්න ඒ කෙරෙහි සිත පහදවා ගන්නවත් ඕනේ. මේනම් මේ කතාව නම් සත්‍යයක්. මේකේ බොරුවක් නෑ පෙනෙන්නේ. මේක නම් ඇත්ත. යමෙක් අතීතයේ යමක් කරගන්න ඇත්ද මේ කියන රටාවෙන්ම තමයි. යමෙක් වර්තමානයේ කරගනින්ද එහෙනම් ඒ කරගන්නෙත් මේ කියන රටාවෙන් තමයි. යමෙක් අනාගතයේ කරගනින්ද ඒත් මේ රටාවෙන් තමයි. මේන් බැහැ රටාවක් නැත්තේ කියලා හිත පහදව ගත්තත් මදිද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා ඉද භික්ඛවේ භික්ඛු සම්මා දිට්ඨිං භාවේති. මේ සම්මා දිට්ඨිය වදින හැටි තියෙනවා. සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවය සම්මා වායාම සම්මා සති සම්මා සමාධි වඩන හැටි තියෙනවා මේක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. ඉද භික්ඛවේ භික්ඛු සම්මා දිට්ඨිං භාවේති විවේක නිසිතං. විවේකයේ ඇසුරු කොට මොනවද විවේකයේ කිව්වේ? කාය විවේක චිත්තේ. කාය විවේක කිව්වේ තන්නේම ඉන්න. චිත්ත විවේක කිව්වේ නීවරණයන් එක්ක නොවී ඉන්න. විතර විවේක නිසිතං විවේකයේ ඇසුරු කර විරාග නිසිතං නොවැලීම ඇසුරු කොට විවේක නිසිතං කියන්නේ කාය ජීවිත දෙකේ විවේකින් වාසය කිරීම. කාය විවේක චිත්ත විවේකේ විරාග නිසිතං නොවැලීමෙන් වාසය කිරීම. නොවැලීම ඇසුරු කොට නිරෝධ නිසිතං ඇල්ම නැතිවීම ඇසුරු කොට වොස්සග්ග පරිණාමෙන් නිවනට නැඹුරු වී. ඔය කියන කරුණු ලබා දෙන්නේ දස කතාවෙන්. වෙනත් කතාවකට කරන්න බෑ. එතකොට විවේක නිශ්චිතව විරාග නිශ්චිතව නිරෝධ නිශ්චිතව ඔස්සග්ග පරිණාමි නිවනටම යොමු වී. සම්මා දිට්ඨි වඩයිද සම්මා සංකල්පේ වඩයිද සම්මා වාචා වඩයිද සම්මා කම්මන්තේ වඩයිද සම්මා ජීවේ වඩයිද සම්මා වායාම වඩයිද සම්මා සති වඩයිද එයා සම්මා සමාධි වඩයිද විශිෂ්ට ඥානයකින් කරගත යුතු දේවල් හතර කරගන්නවා. ඉතින් ඒක කළ දෙන්නේ කවුද? විවේක නිශ්චිත වූ විරාග නිශ්චිත වූ නිරෝධ නිශ්චිත වූ නිවනට යමු වූ මාර්ගාංග 8යි. ඉතින් මේ මාර්ගාංග 8 තුල විශිෂ්ට ඥානය උපදිනවා. ඉතින් මේ විශිෂ්ට ඥානෙන් අවබෝධ කළ යුතු පංච උපාදානස්කන්ධය අවබෝධ කරනවා. ප්‍රහාණය කළ යුතු අවිද්‍යාවත් භව තෘෂ්ණාවත් ප්‍රහාණය කරනවා. සාක්ෂාත් කළ යුතු විද්‍යාවත් විමුක්තියත් සාක්ෂාත් කරන වැඩි යුතු සමථයත් විදර්ශනාවත් වඩන කොච්චර ලස්සනද මේ ධර්මයේ. දැන් කියන්නේ මේ මෙතෙක් ඇසූ මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තුල මට නම් මේක කිසිම අවුලක් පේන්නේ නැහැ. මේක පැහැදිලි කතාවක්. පැහැදිලිද නැද්ද? තේරෙන කතාවක්. මේක තේරෙනව නැද්ද? මේ තේරෙනවා. ඒ වගේම අපිට මේක තේරෙනවා මේක ගැඹුරුයි කියලා. ගැඹුරු කියලා තේරෙනවද නැද්ද? අපිට හිතන මට්ටමින් ලාමක සිතකින් අල්ලන්න බැරි බව තේරෙනවද නැද්ද? බුද්ධ දේශනාවල කියන ආකාරයට ඉන්ද්‍රිය සංවරයක්, වචනේ සංවරයක්, සීලේ සංවරයක්, සිතේ තැම්පත්කමක්, කලන මිතුරන්ගේ ඇසුරක්, සද්ධර්ම ශ්‍රවණයක්, දස කතාවෙන් යුක්ත බවක්, දස කතාව තියෙන තැනක සිටීමක්, මේ ආදී කරුණු රාශියක් මේට උපස්තම්භක වෙනවා කියලා මේක නුවණ තියෙන කෙනෙකුට සාමාන්‍ය තේරෙන කෙනෙකුට වැටහෙනවා. ඒතර හා මම ගිහින් මම මේක කොහොමහරි කරගන්නවා. කොහොමහරි කරගන්නවා කියලා ධර්මයක් උපද්දවන්න බෑ. කොහොමහරි කරගන්නවා කියලා ධර්මයක් උපද්දව ගන්න බෑ. අප්‍රමාදී වෙන්න අප්‍රමාදී වෙන්න අදාදම මේක කරගන්න කියලා අදාදම කරගන්න කියලා දැන් කරගන්නත් බෑ. ඒ හේතුව ධර්මයකින් නම් ධර්මයක් උපද්දවන්නේ හදිසියකින් හදිසියක් උපද්දවයි. හදිසියකින් ධර්මයක් උපද්දවන්නේ නැහැ. දැන් බුදුරජාන් වහන්සේ අප්‍රමාදී වෙන්න කියලා කිව්වා. ඒ දේශනා කළේ උපමාවක් දේශනා කළා හදිසිය ගැන. මොකද ඒ මහණෙනි යම් කිසි කෙනෙක් හිස හෝ වස්ත්‍රේ හෝ ගිනි ගත්තොත් ඔහු කුමක් කළ යුත්තේද කියලා ඇහුවා. ඉතින් කිව්වා භාග්‍යවතුන් වහන්සේ ඔහු අන් සියල්ල පසෙක දමා තමා කරමින් සිටි සියලු කටයුතු පසෙක දමා ගිනිගත් හිස හෝ ගිනිගත් වස්ත්‍රය හෝ නිවා දැමීමට වෑයම් කළ යුතුයි. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි කරුණු දන්නා කෙනා වස්ත්‍රයේ ගිනිගත් කල්ලි හිස ගිනිගත් කල්ලි ගිනිගත් හිස ගිනිගත් ආවේ ගිනිගත් වස්ත්‍රය ගිනිගත් ආවේ මා විසින් අවබෝධ නොකළ චතුරාර්ය සත්‍ය අවබෝධ කරමි වෑයම් කළ යුතුයි. එතකොට බලන්නේ කී අර්ථේ ශාස්ත්‍රොන් වහන්සේ ඒ බඳු ආකාරයේ උත්තේජනයක් ඒ වගේ බලවත් උද්‍යෝගයක් බලවත් ශක්තියක් බලවත් ජවයක් උපද්දවද්දී ශ්‍රාවකයන් පින්වන්තනම් එකල ජීවත් වූ ශ්‍රාවකයන් පෙර සසරේ රැස් කළ පුණ්‍ය බලෙන් යුතුනම් වහා ධර්මයේ උපද්දනවද නැද්ද? ඒ ධර්මයෙන් තව ධර්මයක් උපද්දවනවද නැද්ද? ඒ ධර්මයෙන් තව ධර්මයක් උපද්දවර නැද්ද? ධර්මයකින් ධර්මයක් උපදෙව්වට පස්සේ ධම්මෝ හවී රක්කති ධම්මචාරී ධර්මයේ හැසිරින්නා ධර්මයෙන්ම රකී. ඒ නිසා අපටද ධර්මයේ හැසිරෙන්න වාසනාව ලැබේවා සාදු.